නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලෝ අනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහා කංසපෝ පිප්පලි ගුහායන් විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හැගිලානෝ අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වුට්ටිතෝ යේනායස්මා මහා කංසපෝ තේනුපසංඛමි උපසංඛමෙන්වා පඤ්ඤන්තේ ආසනේ නිසීදේ නිසජ්ජකෝ භගවා ආයස්මන්තං මහා කංසපං ඒතද වෝච කංචිතේ කංසප කමනියං කච්චියාපනියං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති නෝ අභික්කමන්ති පටික්කමෝසානං පඤ්ඤායතිනෝ අභික්කමෝති නමේ බන්තේ කමනියං නයාපනියං බාල්හාමේ දුක්ඛා වේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති අභික්කමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝති සන්තිමේ කංසප බොඤ්ඤංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අනිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තන්තේ කතමේ සන්ත සති සම්බොඤ්ඤංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අනිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ධම්මවිචය සම්බොඤ්ඤංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අනිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති විරිය සම්බොඤ්ඤංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අනිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති පීති සම්බොඤ්ඤංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති පස්සද්දේ සම්බොඤ්ඤංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති සමාධි සම්බොඤ්ඤංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති උපේක්ඛා සම්බොඤ්ඤංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ඉමේ කෝ කංසප සන්ත බොඤ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ග භගව බොඤ්ජංගා තග්ග සුගත බොඤ්ජංගාති ඉදමවෝච භගවා අත්ථමනෝ ආයස්මා මහකංසපෝ භගවතෝ භාසිතං අභිනන්දේ උට්ඨායචායස්මා මහකංසපෝ සම්හා ආබාධා තථාපහිනෝ චායස්මතෝ මහකංසපස්සසෝ ආබාධෝ අහෝසි එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු අනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහමොග්ගල්ලානෝ ගිජ්ජ කෝටේ පම්බතේ විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හැගිලානෝ අතකෝ භගවා සායන්න සමයම් පතිසල්ලානාවුට්ටිතෝ යේනායස්මා මහාමොග්ගල්ලානෝ තේනුපසංකමේ උපසංකමිත්වා පඤ්ඤන්තේ ආසනේ නිසේදේ නිසජ්ජකෝ භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානම් නේතදවෝච කංචිතේ මොග්ගල්ලාන කමනීයං කංචි යාපනීයං කංචි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්තේ පටික්කමෝසානං පඤ්ඤායතිනෝ අභික්කමෝති නමේ බන්තේ කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අභික්ඛමන්තිනෝ පටික්ඛමන්තේ අභික්ඛමෝසානං පඤ්ඤායතිනෝ පටික්ඛමෝතේ සන්තිමේ මොග්ගල්ලාන බොඤ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති කතමේ සන්ත සති සම්බොඤ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්මවිචය සම්බොඤ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොඤ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පීති සම්බොඤ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්දි සම්බොඤ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොඤ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජං කෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉමේ කෝ මොග්ගල්ලාන සන්ත බොජ්ජං මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ග භගව බොජ්ජංගා තග්ග සුගත බොජ්ජංගාති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ භගවතෝ වාසිතං අභිනන්දේ වොට්ටාහි චායස්මා මහාමොග්ගල්ලානෝ තම්හා ආබාධා තථා පහේනෝ චායස්මතෝ මහාමොග්ගල්ලානස්ස සෝ ආබාධු අහෝසීති එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු අනේ කලන්දක නිවාසේ තේන කෝපන සමයේන භගවා ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ අතකෝ ආයස්මා මහාචුන්දෝ සායන්හ සමයං පතිසල්ලානා වුට්ටිතෝ යේන භගවා තේනුපසංකමි උපසංකමෙන්ත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නම් කෝ ආයස්මන්තං මහාචොණ්ඩං භගවායේ තදවෝච පටිභන්තොතං චොන්ද බොජ්ජංගාති සන්තිමේ බන්තේ බොජ්ජංගා භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති කතමේ සන්ත සති සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්මවිචය සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පේති සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සන්දි සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ඉමේ කෝ බන්තේ සන්ත බොජ්ජං භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්සන්ති තග්ගචොන්ද බොජ්ජංගා තග්ගචොන්ද බොජ්ජංගාති ඉදම වෝචායස්මා මහචොන්දෝ සමනුඤ්ඤෝ සන්තා අහෝසි වට්ටාහිච භගවා සම්මා ආබාධ තථා පහේනෝච භගවතෝ සෝ ආබාධ අහෝසිති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හගිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතද වෝච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ සාදු බන්තේ භගවායේ නායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සංඥා භාසෙයාසි ථානං කෝපනේ තං විඤ්ඤතියං ගිරිමානන්දස්ස බෙංකොනෝ දස සංඥා සුන්තවාසෝ ආබාධෝ ථානසෝ පටිප්පස්සං දෙය කතමා දස අනිච්ච සංඥා අනන්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බ ලෝකේ අනබිරත සංඥා සම්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සතේ කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද බික්කෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා इति පටිසංචෙක්කති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡන්ති ඉතිමේසු පංචසුපාදානක්ඛන්දේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා අතමාචානන්ද අනත්ත සංඥා ඉදානන්ද බික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා इति පටිසංචෙක්ඛති චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටම්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති ඉතිමේසු චසු අඤ්ඤත්තික බාහිරේසු ආයතනේසු අනත්තානු පස්සේ විහරති අයං උච්චතානන්ද අනත්ත සංඥා කතමාචානන්ද අසුබ සංඥා ඉදානන්ද බික්කෝ ඉමමේව කායං උන්දං පාදතලා අදෝකේසමච්චකාත් තච පරියන්තං පුරන්නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති අත්තේමස්මින් කායේ කේසා ලෝමානකා දන්තා මන්සං නහාරෝ අට්ටේ අට්ටිමින්ජා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසං පිත්තං සෙම්හං පුම්බෝරෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානි කාලසිකා මුද්දන්ති ඉතිමස්මින් කායේ අසුභානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අසුභ සංඥා පතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද බික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පරිසංචෙක්ඛති බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ ඉතිමස්මින් කායේ විවිධා ආබාධ උප්පඤ්ඤන්ති සේයති දං චක්කු රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ ජීවහා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡා පක්ඛන්දි කාසෝ ලාවිසෝතිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චෝ රකසාවිතච්චිකා ලෝහිත පිත්තං මධුමේහෝ අංසා පිලකා භගන්දලා පිත්ත සමුට්ඨාන ආබාධා සෙම්ම සමුට්ඨාන ආබාධා වාච සමුට්ඨාන ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා ඕපක්ඛමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතන්නුන්හංජ ගච්ඡාපි පාසා උච්චාරෝ පස්සාවෝති ඉතිමස්මින් කායේ ආදීන වානුපස්සී විහෙරති අයං උච්චතානන්ද ආදීනව සංඥා පතමාචානන්ද පහාන සංඥා ඉදානන්ද බික්ඛෝ පන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං දිහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්තේ කරෝති අනභාවං ගමේති උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්තේ කරෝති අනභාවං ගමේති අයං උච්චතානන්ද පහාන සංඥා කතමාචානන්ද විරාග සංඥා ඉදානන්ද බික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචෙක්ඛති ඒතං සන්තං ඒතං පනේතං යදිදං සම්බ සංකාර සමතෝ සම්බෝ පදිපටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද විරාග සංඥා කතමාචානන්ද නිරෝධ සංඥා ඉදානන්ද භික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලං ගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා इति පටිසංචික්ඛති ඒතං සන්තං ඒතං පනේතං යදිදං සම්බ සංකාර සමතෝ සබ්බෝ පටිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද නිරෝධ සංඥා කතමාචානන්ද සම්බ ලෝකේ අනබිරත සංඥා ඉදානන්ද භික්ඛෝ යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිත්තානාබිනිවේසානුසයාතේ පජහන්තෝ විරමතින උපාදියන්තෝ අයං වච්චතානන්ද සම්බ ලෝකේ අනබිරත සංඥා කතමාචානන්ද සම්බ සංකාරේසු අනිච්ච සංඥා ඉදානන්ද භික්ඛෝ සම්බ සංකාරේහි අට්ඨේ යති හරායති jigocchati අයං වච්චතානන්ද සම්බ සංකාරේසු අනිච්ච සංඥා කතමාචානන්ද ආනාපාන සති ඉදානන්ද භික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සම්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සම්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං අස්ස සිස්සාමේති සික්ඛති විමෝචයං චිත්තං පස්ස සිස්සාමේති සික්ඛති අනිච්ඡානුපස්සේ අස්ස සිස්සාමේති සික්ඛති අනිච්ඡානුපස්සේ පස්ස සිස්සාමේති සික්ඛති විරාගානුපස්සේ අස්ස සිස්සාමේති සික්ඛති විරාගානුපස්සේ පස්ස සිස්සාමේති සික්ඛති නිරෝධානුපස්සේ අස්ස සිස්සාමේති සික්ඛති නිරෝධානුපස්සේ පස්ස සිස්සාමේති සික්ඛති පටිනිස්සග්ගානුපස්සේ අස්ස සිස්සාමේති සික්ඛති පටිනිස්සග්ගානුපස්සේ පස්ස සිස්සාමේති සික්ඛති අයං වච්චතානන්ද ආනාපාන සතේ සචේ කෝසං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමෙත්වා ඉමා දස සංඥා භාසෙයාසේ තානං කෝපනේ සංවිජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ ඉමා දස සංඥා සොන්ත්වා සෝ ආබාධෝ තානසෝ පටිප්පස්සම් වේයාති අතකෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සංචිකේ ඉමා දස සංඥා උග්ගහෙත්වා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමේ උපසංකමෙත්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා අභාසේ අතකෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා සොන්ත්වා සෝ ආබාධෝට්ඨානසෝ පටිප්පස්සම්භේ වොට්ටාහි චායස්මා ගිරිමානන්දෝ සම්මා ආබාධා තථා පහේනෝ ච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසීති එවං මේ සුතං ඒකං සමයං භගවා ආජගහේ විහෙරති ඉසිගිරිස්මින් පම්බතේ తత్ర కో భగవా బిక్ఖో ఆమంతేసి బిక్ఖవోతి వదంతేతి తే బిక్ఖో భగవతో పంచస్సోసుం భగవా ఏతదవోచ పస్సతనోతుం మే బిక్ఖవే ఏతభారం పంబతంతి ఏవన్ భంతే ఏతస్స పికో బిక్ఖవే వేభారస్స పబ్బతస్స అన్యావ సమన్యా అహోసి అన్యా పన్యంతే పస్సతనోతుం మే బిక్ఖవే ఏతం పండవం పబ్బతంతి ఏవన్ భంతే ඒතස්ස පිකෝ බික්ඛවේ පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤන්ති පස්සතනෝ තුම් මේ බික්ඛවේ ඒතං වේ පුල්ලං පබ්බතන්ති ඒවං භන්තේ ඒතස්ස පිකෝ බික්ඛවේ වේ පුල්ලස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤන්ති පස්සතනෝ තුම් මේ බික්ඛවේ ඒතං ගිජ්ජ කෝටම් පබ්බතංති ඒවං බන්තේ ඒතස්ස පිකෝ බික්ඛවේ ගිජ්ජ කෝටස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤන්ති පස්සතනෝ තුම් මේ බික්ඛවේ ඉමං ඉසිගිලිම් පබ්බතන්ති ඒවං බන්තේ ඉමස්ස පිකෝ බික්ඛවේ ඉසිගිලිස්ස පබ්බතස්ස ඒසාව සමඤ්ඤා අහෝසි ඒසා පඤ්ඤත්තේ බෝතකුම්බං භික්ඛවේ පඤ්ච පච්චේක බුද්ධ සතානේ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසිනෝ අහේසුං තේමං පම්බතං දිස්සන්තා දිස්සන්තේ පවිට්ඨාන දිස්සන්තේ තමේනං මනුස්සාදිස්වා ඒව මාහංසුං අයම් පම්බතෝ ඉමේ ඉසගිලතේති ඉසගිලි ඉසගිලෙත්වේව සමඤ්ඤා උදපාදේ ආචික්ඛිස්සාමි භික්ඛවේ පච්චේක බුද්ධානම් නාමානි කිත්තයිස්සාමි භික්ඛවේ පච්චේක බුද්ධානම් නාමානි දේශිස්සාමි භික්ඛවේ පච්චේක බුද්ධානම් නාමානි තං සනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති ඒවං භන්තේති කෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදෝච අරිට්ඨෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී යහෝසේ උපරිට්ඨෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී අහෝසේ තගරසිකේ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී අහෝසේ යසස්සේ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසේ සුදස්සනෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසේ පියදස්සේ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසේ ගන්ධාරෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසේ පින්ඩෝලෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසේ උපාසභෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසේ නීතෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසේ තතෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසේ සුතවා නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසේ භාවිතත්තෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසීති යේ සන්ත සාරා අනිගානිරාසා පංචේකමේ වඤ්ජ ගමුං සුබෝධින් තේසං විසල්ලානං නරුන්තමානං නාමානි මේ කින්ත යතෝ සුනාත අරිට්ඨෝ උපරිට්ඨෝ තගරසිකේ යසස්සේ සුදස්සනෝ පියදස්සී ච බුද්ධෝ ගන්ධාරෝ පින්ඩෝලො උපාස බෝච නීතෝ තතෝ සුතවා භාවිතන්තෝ සුම්බෝ සුම්බෝ මේ තුලෝ අට්ඨමෝච අතස්සු මේ ගෝ අනිගෝ සුදාටෝ පච්චේක බුද්ධා භවනිත්තිකේනා හිංගෝච හිංගෝච මහානුභාවා ද්වේජාලිනෝ මුනිනෝ අට්ඨකෝච අතකෝසලෝ බුද්ධෝ අතෝ සුබාහුන් උපනේමිසෝ නේමිසෝ සන්තචින්තෝ සංචෝ තතෝ විරජෝ පණ්ඩිතෝච කාලෝපකාලා විජිතෝ ජිතෝච අංගෝච පංගෝච ගුතිච්චිතෝච පස්සේ ජහේ උපදින් දුක්ඛමූලං අපරාජිතෝ මාර බලං අජේසී සත්තා පවත්තා සරභංගෝ ලෝමහංසෝ උච්ඡංගමායෝ අසිතෝ අනාසවු මනෝමයෝ මානච්චිතෝ ච බන්ධුමා තදාදිමුත්තෝ විමලෝ ච කේතුම කේතුම්බරාගෝ ච මාතංගෝ අරියෝ අතච්චුතෝ අඤ්චුත ගාමභ්‍යාමකෝ සුමංගලෝ දම්බිලෝ සුප්පතිට්ඨිතෝ අසයෝ කේමාභිරතෝ ච සෝරතෝ දෝරන්නයෝ සංඝෝ අතෝ පියුඤ්චයෝ අපරෝ මුනේ සයෝ අනෝමනික්කමෝ ආනන්ද නන්දෝ උපනන්දෝ ද්වාදස භාරද්වාජෝ අන්තිම දේහධාරේ බෝධි මහානාමෝ අතෝ පියුන්තරෝ කේසේසිකේ සුන්දරෝ භාරද්වාජෝ තිස්සෝපතිස්සා භව බන්ධනච්චිතා උපසීදරේ තන්නච්චිතෝ ච සීදරේ බුන්දෝ අහෝ මංගලෝ වේතරාගෝ උසභංචිතා ජාලිනින් දුක්ඛමූලං සන්තං පදං අජ්ජගමූපනීතෝ උපෝසතෝ සුන්දරෝ සංචනාමෝ ජේතෝ ජයන්තෝ පදුමෝ උප්පලෝච පදුමුත්තරෝ රක්ඛිතෝ පම්බතෝච මානත්තන්දෝ සෝභිතෝ වේතරාගෝ කන්හෝච බුන්දෝ සුවිමුත්තචින්තෝ ඒතේච අඤ්ඤේච මහානුභාවා පච්චේක බුද්ධා භවනිත්තිකේනා තේ සම්බ සංගාති ගතේ මහේසී පරිනිම්බුතේ වන්දත අප්පමෙයේති ඒතේන සංච වංජේන සොන්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතු තේ ජය මං